සදහවත් වාසනාවන්ත පින්නතුනි, අද අප පැහැදිලි කරන්න බලාපොරොත්තු වන්නේ උදාන පාළියේහි විසාඛා සූත්‍රය. භාගතුන් වහන්සේ සැවැත් නුවර පූර්වාරාමයේ වැඩ වාසය කරන අවස්ථාවක විසාඛා උපාසිකාව දිනක් භාගතුන් වහන්සේ හමු වෙනට පැමිණියා. එතුමිය බුදුරජාණන් වහන්සේ හමු වෙනට ආවේ එකල රජකර කොසල් මහරජතුමා සමග කිසියම් රාජකාරී කටයුත්තක් කරගන්න ගිහිල්ලා, ඒ කටයුත්ත එතුමිය බලාපොරොත්තුන පරිදි සිදු නොවීමෙහි සිද්ධියක් මතයි බුදුරජාණන් වහන්සේ වෙත දහවල් කාලයේහි විසාඛා උපාසිකාව පැමිණේ. මෙහෙම දහවල් කාලයේ පැමිණිච්ච අවස්ථාවේදී භාගතුන් වහන්සේ ඇගෙන් ප්‍රශ්න කළා. හන්ද කුතෝනොත්වං විසාඛේ ආගච්ඡසේ දිවා දිවස්සාති. විසාඛාවනි, මේ දහවල් කාලයේ ඔබ කොහින්දන්ද මේ එන්නේ කියලා ඇහුවා. ඒ අවස්ථාවේදී විසාඛාව සඳහන් කරනවා, ස්වාමිනි, මම කිසියම් කටයුත්තක් සඳහා පසේනදී කොසොල් රජතුමා වෙත ගියා. එහෙත් මා බලාපොරොත්තුණු කටයුත්ත ඒ විදිහට සිද්ධ වුණේ නැහැ. ඒ නිසායි මා භාගතුන් වහන්සේ වෙත මේ ආවි කියලා. මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ගාථාවක් සඳහන් කරනවා. සම්බම් පරවසන් දුක්ඛං සම්බං ඉස්සරයන් සුඛං සාධාරණේ විහඤ්ඤන්ති යෝගාහි දුරතික්ඛමා. ඒ තේරුම තමයි සම්බම් පරවසන් දුක්ඛං, යම්කිසි දෙයක් බාහිර කෙනෙක්ගේ වශයෙන් නම් තියෙන්නේ, පිටස්තර කෙනෙකුට පාලනය කරන්න පුළුවන් තත්ත්වේ නම් කිසියම් දෙයක් තියෙන්නේ, ඒක දුක පිණිස හේතු වෙනවා. සම්බං ඉස්සරයන් සුඛං, සියලු ලෝකෝත්තර ධර්මතාවයන් ඉසුරුමත් භාවයන් සැපය සතුට පිණිස හේතු වෙනවා. සාධාරණේ විහඤ්ඤන්ති, ලෝක සත්වයන් සාධාරණේ ඉටු කර ගැනීමේ සඳහා වෙහෙසටපත් වෙනවා. යෝගාහි දුරතික්කමා, යෝගයෝ නැත්තං කාමාදී ක්‍රියාවන්හි යෙදීම ඉක්මවීම දුෂ්කර කාර්යයක් කියලා සඳහන් කරනවා. මේ ගාථාව කෙටි ගාථාවක් වුණත් ලොකු පණිවිඩයක් අපට දෙනවා. මෙන් කියන්නේ අප දෛනික ජීවිතයේ සිදු කරන දේවල් බොහොමයක්ම පාලනය වන්නේ, එහි කටයුතු තීරණය වන්නේ බාහිර දේවල් මත, නැත්නම් බාහිර පුද්ගලයන් මත. කිසියම් දෙයක් බාහිර පුද්ගලයෙක් හෝ දෙයක් මත තීරණය වෙනවා නම් ඒක දෙමිට කලක් සැප පිණිස හේතු වෙන්න පුළුවන්. හැබැයි ඒ සැපත දිගු කාලීනව තමන් කැමති විදිහට පවත්වා ගන්න බෑ. අනිත්‍ය දෙයක ස්වභාවයයි, අනාත්ම දෙයක ස්වභාවයයි. අනිත්‍ය නිසා, අනාත්ම නිසා ඒක දුක පිණිස හේතු වෙනවා. ඒ වගේම යම්කිසි දෙයක් තමන්ගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන් නම්, නැත්නම් තමන් ලෝකෝත්තර වශයෙන් කිසියම් ආධ්‍යාත්මික දියුණුවක් ලබා ගත්තා නම්, අන්න ඒ දේ බාහිර මත යැපෙන දෙයක් නෙවෙයි, බාහිර කෙනෙකුට පාලනය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි, හසුරවන්න පුළුවන් දෙයක් නෙවෙයි. අන්න ඒ නිසා ඒක සැපත සුඛය පිණිස පවතිනවා. සාධාරණේ විහඤ්ඤන්ති, මේ ලෝකයේ බොහෝ දෙනා සාධාරණ ඉෂ්ට කරගන්න සඳහා බොහොම වෙහෙස මාන්සි වෙනවා. බාහිර ලෝකෙන් සාධාරණ අපි බලාපොරොත්තු වුණාට අපි බලාපොරොත්තු විදියට ඒක සිදු කරගන්න පුළුවන් කමක් නැහැ. ඇතැම් විට අපට ඒ තීරණ අපට කැමති විදියට ලැබුණත් ඒවා කලක් අපිව පාලනය කළත්, කලක් අපට ඒක කැමති විදියට පවත්වා ගන්න පුළුවන් වුණත්, ජරා ව්‍යාධි මරණ කියන ධර්මතාවයන්ට ඒවපත් වෙනවා, ප්‍රිය විප්‍රයෝගයන්ටපත් වෙනවා. උදාහරණයක් හැටියට අපටම කියලා ගයක් ඉඩමක් පිළිබඳව අපි සාධාරණ ඉෂ්ට කරගන්න අධිකරණයට යන්න පුළුවන්. ඒදී අපට මහන්සි වෙලා ඒක තමන්ගේ පාලනයට තමන්ගේ අයිතියට ගන්න පුළුවන්. ඒත් හැමදාම තමන්ට එහි සාධාරණ ඉෂ්ට වෙන්නේ නැහැ. කිසියම් දවසක ඒක තමන්ට අත්හරින්න සිද්ධ වෙනවා. ඇතැම් දවසක වෙනත් කෙනෙක් ඇවිල්ලා ඒක ගන්න පුළුවන්. ඒ වගේම ඒක ජරා ජීර්ණ වෙන්න පුළුවන්, වෙනත් අනතුරකටපත් වෙන්න පුළුවන්. ඒ නිසා අප බාහිර ලෝකෙන් සාධාරණ ඉෂ්ට කරගන්න බලාපොරොත්තු වුණාට ඒ කිසිදාක අප බලාපොරොත්තු වෙන පරිදි ඉෂ්ට වෙන්නේ නැහැ. වැඩියක් තබා අපේ ශරීරය අපි කැමති විදිහට පාලනය කරන්න පුළුවන් කියලා හිතුවත් ඒ දේවත් අපට නිසිසේ දීර්ඝකාලීනව පාලනය කරගන්න බැරි දෙයක්. එහෙමනම් අප කොහොමද අනිද්දේ ගැන බලාපොරොත්තු වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහලුභාවයට පත්වෙන ලෝකයා මහලුභාවයෙන් නිදහස් වීම සඳහා කියලා කරන්නේ දිරාපත් වෙන දේවල්, ජරාවට පත් වෙන දේවල්ම ළඟා කර ගැනීම කියලා. ලෙඩ දුක් වලට පත් වෙන, වෙසණයන්ට පත් වෙන ලෝකයා ඒ ලෙඩ දුක් වලින් නිදහස් වෙන කියලා හිතලා කරන්නේම ලෙඩ දුක් වලට පත් වෙන දේවල්ම ළඟා කර ගැනීම කියලා. මරණයට පත් වෙන ලෝකයා මරණයෙන් නිදහස් වීම කියලා කරන්නේම මරණයට, විනාශයට පත් වෙන දේවල් ළඟා කර ගැනීම කියලා. මෙන්න මේකයි පින්නතුනි ලෝක ස්වභාවය. ඒ නිසා මේ ගාථාවෙන් අපට පෙන්වලා දෙන ප්‍රධානතම දේ තමයි අප මේ ලෝකයේ බාහිර දේවල් වලින් අපි අඛණ්ඩව සැපතක් සැනසීමක් බලාපොරොත්තු වුණත් ඒ අප බලාපොරොත්තු වෙන විදිහට ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ අප බලාපොරොත්තු වෙන්නේම අපේ ළඟ තියෙන අවිද්‍යාව නිසා. ඇහැට රූපයක් පේනකොට, කනට ශබ්දයක් අහනකොට, නාසයට ගඳ සුවඳක්, දිවට රසයක්, මෙන්න මේ දේවල් ස්පර්ශ වෙලා හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරෝධයෙන් එතනම නිරුද්ධ වෙච්ච තැනක අප ඒ ගැන තේරුම් ගන්න අවස්ථාව තමයි මනෝවිඤ්ඤාණ අවස්ථාව. ඒ මනෝවිඤ්ඤාණයෙන් තේරුම් ගන්න අවස්ථාව ගැන නොදැනීම නිසා, අවිද්‍යාව නැත්තම් මෝහය නිසා අප ස්පර්ශ සමුදයන් තිඳගෙන ඒ නිරුද්ධ වෙච්ච දේ ඇති දෙයක් හැටින් අරගෙන භෞතික ලෝකයේ තුල අපේ හිත බැස ගන්නවා. අනේ භෞතික දේ වෙනස් වෙන අවස්ථාවේදී අපි හිතන්නේ බාහිර දේ වෙනස් වීම නිසා දුක හටගත්ත කියලා. පින්නතුනේ සැබෙමි වන්නේ අපේ චේතනාවල වෙනසයි තින සිද වෙන්නේ. ඒ බාහිර ලෝකය අපි තේරුම් ගන්න මොහොතෙහි අපේ මනෝවිඤ්ඤාණය ක්‍රියාත්මක වන්නේ අනේ මනෝවිඤ්ඤාණයෙහි නැත්තම් සංඥාවේ වෙනස් වීම නිසා තමයි අපට මේ දුක හටගන්නේ. මෙන්න මේ தත්ත්වය සැබෙමින්ම අපි තේරුම් ගත්තොත් බාහිර පුද්ගලයේ දෙයක් මත යැපෙන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. ඒ සඳහා මාර්ගයේ විතර දේශනා කළේ එකාතකින් සමතයක් වඩන්නට ඕන. සමත භාවනාවක් වඩනකොට බාහිර භෞතික ලෝකයෙන් ටිකෙන් ටික අපේ හිත නිදහස් වෙලා ආධ්‍යාත්මික සුවය සඳහා ටිකෙන් ටික නැඹුරු වෙනවා. එහෙම නැඹුරු වෙන ලෝකයා ඇතමිට බාහිර දෙයින් මිදුණත් අභ්‍යන්තර මනෝවිඤ්ඤාණ අන්තයෙන් නැත්තම් නාමයේ අන්තයට හිර වෙලා එතර නිත්‍ය සපාත්ම වශයෙන් ගන්නවා. අන්න ඒ දෙයත් අපට දුරු කරගන්න පුළුවන් නම් මේ මනෝවිඥාණයත් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්, සමුදය අත්ංගම වශයෙන් අප නොනින් මෙනෙහි කරන්න දක්ෂනෝතින් බාහිර ලෝකයෙන් නිදහස් වෙන අතරේදී අභ්‍යන්තර නාමයන් තිනොත් අපට නිදහස් වෙන්න පුළුවන්. මෙන්න මේ නිදහස් වීමෙන් ලබන සුවය තමයි නිබ්බාණං පරමං සුඛං කියපු විදියට සැබෑ සුඛය වන්නේ. අන්නේ සුඛය බාහිර පුද්ගලයේ දෙයක් මත තීරණය වෙන දෙයක් නෙවෙයි. ඒක සැබවින්ම තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව, සම්මා දිට්ඨිය, ප්‍රඥා මත ජීවත් වෙන දෙයක්, තීරණය වෙන දෙයක්. ඒක බාහිර කෙනෙක් විසින් පාලනය කරන දෙයක් නෙවෙයි. අන්න ඒක සැපත පිණිස හේතු වෙනවා. ඒ වගේම අපි සාධාරණ ඉෂ්ට කරගන්නට බාහිර ලෝකෙට ගියත් අපි දන්නව ඒක ඊට වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. ඊට උනත් අවසානයේ අපට ඒවා කැමති විදියට පවත්වා ගන්න බැරි දේවල්, අනාත්ම දේවල් බව තේරුම් අරගෙන අපේ බාහිර ලෝකයේ පිළිබඳව තියෙන විශ්වාසයත් අපි අවබෝධයෙන් තේරුම් අරගෙන බාහිර ලෝකයෙන් නිදහස් වෙනවා. මෙන්න මේ తත්වය යෝගාහි දුරතික්කමා කියලා සඳහන් කරන්නේ මේ කාමාදී ඕග යෝගාදී වශයෙන් සඳහන් කරන මේ ස්වභාවයන් ඉක්මවීම අපහසු දෙයක්. අපහසු නැත් අපට මේක කරන්න පුළුවන් දෙයක්. ආර්ය ධමක පහස ලැබලා ධර්ම ශ්‍රවණය කරලා අප සම්මා දිට්ඨිය ඇති කරගෙන සමත විදර්ශනා දෙක වැඩිම නැත්නම් ආරස්නගික මාර්ගයේ වැඩිම වශයෙන් මේ දුකෙන් නිදහස් වන්නට අපට අවකාශ ලැබෙනවා. ඉතින් ඒ සඳහා අප්‍රමාදීව කටයුතු කරන්නට අප උත්සාහ ගනිමු. ඒ සඳහා ඔබට නිදුක් නිරෝගී සම්පත්තිය, චිරජීවනයේ සැලසේවා. මේ උතුම් කුසලයේ හේතුවෙන් ඔබ අප හැම දිනාටම ධර්මාවබෝධයම සැලසේවා. හැම දිනාටම තුනුරුවන් සරණයි.